පුළුවන් තරම් අපි ගෙවල් හදනකොට විශේෂයෙන් අපේ ප්‍රාදේශීය සභා ලේකම්තුමාලාට තුමේලාට ඒ වගේම නගර සභා ලේකම්තුමාලාට කියන නීතියක් තියෙනවා මේ රටේ. අපිට නඩු දාන්න පුළුවන්. ප්‍රාදේශීය සභාවලට නඩු දාන්න පුළුවන්, නගර සභාවලට නඩු දාන්න පුළුවන්. අපි නඩු ටිකක් දානවා හැබැයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙම නඩු ටිකක් දානවා. ඒ අයට විරුද්ධව මොකද ඒ අවශ්‍ය ප්‍රවේශ වීම නොදී ගොඩනැගිලි හදනවා නම්, රජයේ ගොඩනැගිලි, ව්‍යාපාර ගොඩනැගිලි, කඩවල් මේ මොනවා හරි හදනවා නම් ඒකට අවසර දෙන්න එපා. මොකද ඒක රටේ නීතියක්. නගර සභාවල ප්‍රාදේශීය සභාවල සැරෙන්න අපි නඩු ටිකක් දාන්න හිතනවා ඉදිරි කාලේ ආබාධිතයන්ට ප්‍රවේශ වීමේ පහසුකම් නැතුව බලපත්‍ර දීලා ප්ලෑන් අනුමත කරපු නගර සභා ප්‍රාදේශීය සභාවලට අපි නඩු දාන්න. මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට ශ්‍රේෂ්ඨාධිකරණය